මං ඉතාමත් සතුටෙන් කියන්න කැමතියි ගරු සභාපතිතුමනි, අපි පැහැදිලිව තීරණයක් අරගෙන තිබෙනවා තේපොල් රබර් කුඩා වැවිලිකරුවන්ට මේ සහනාධාරය ලබා දෙන්න. එම නිසා ඒ ගැන අගමැතිතුමා ඇතුළු ඒ කමිටුව විශේෂ තීරණයක් අරගෙන තිබෙන්නේ ඒ සහනාධාරය කුඩා තේ රබර් හා පොල් වැවිලිකරුවන්ට ලබා දෙන්න කියන එක මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ සහනාධාරය කියන එකෙන් අදහස් කරන්නේ ඔබතුමා පොහොර සහනාධාරය. පොහොර සහනාධාරය. ඒ පොහොර කියන වචනේ කියවුනේ පොහොර සහනාධාරය.